සංසාර සාරෝග විනීතනේ සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනෝපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාභිගං කේවල මොහනාසං සන්නාහ කම්මාර රණේ විශේෂං සංසේවිතං දාසෙ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදංසින් අත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංගම් පනමේ රසාසං සදහවත් වාසනාවන්ත පිනතුනි මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වන්නේ විශේෂ ආශිර්වාදාත්මක පුණ්‍ය ක්‍රියාවක් සිදු කරලා ආශිර්වාදයක් සිදු කළා හේමා දිසානායක මහත්මියට ආශිර්වාද කරන්නට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් හේමා දිසානායක මහත්මියට නිරොග් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. අපසරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේ තුල තිබුණෝ මෛත්‍රී ප්‍රඥාදී ඒ උතුම් බුදුගුණ සමුදාය සිහිපත් කරලා ඒ උතුම් සම්බුදුගුණ බලයෙන් හේමා දිසානායක මහත්මිය නිරොග් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිගාසිරි ලබා ගනිවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ මහිමෙන් සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සෝයට පත්ත්වා භගවතෝ සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ද බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විඤ්ඤාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ ලෝකබිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකබිදෝ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරතේ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තහා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුකේතන්තා. සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුකේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්ත වූ බුදුගුණ අනුහසින් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුකේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතෝ අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුකේතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති අනන්ත වූ බුදුගුණ අනුහසින් ලෝවැසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ඒ උත්තම සම්බුදු ගුණ සිහිපත් කරමින් ලෝවැසී සියලු සත්වයනට මෙසිත පතුරුවමින් අප ජනිත කරගත්තා වූ මේ උත්තම පුණ්‍ය ඵලයේ හේතුවෙන් මේ උතුම් කුසලයේ බලයෙන් හේමා දිසානායක මහත්මිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ශාන්ත සුවයට පත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ අනුහසින් මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ශ්‍රාවකයන් වහන්සේලා සිදු කර අප්‍රමාණ කුසල ධර්මයන්හි ආනිසංසයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් කිරුවා වූ ඒ උතුම් බෝධිකාරක ධර්මයන්ගේ අනුහසින් ලෝවැසි සියලුම බෞද්ධ ජනතාව දිනපතා සිදු කරන දාන ආදී සියලු පින් දහම්වල අනුහසින් සීලාදී උතුම් ප්‍රතිපත්තීන්හි කුසලයන්හි අනුහසින් හේමා දිසානායක මහත්මිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ශාන්ත සුවයට පත් වේවා. මේ උතුම් ආශිර්වාදාත්මක පින්කම සිදු කිරීමේදී බුදු දම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයත් ලෝවැසි හැම දෙනාම සිදු කරන පින් දහමල අනිසංසයත් අප ඔබතුමියට ආශිර්වාදයක් පිණිස සිහිපත් කරමින් ඔබතුමියගේ ස්වාමි පුරුෂයා ලලිත් දිසානායක මහත්මයා ඒ වගේම සහෝදරයා මහින්ද වික්‍රමරත්න මහත්මයා ඔබතුමියගේ සොහොයුරිය පුෂ්පා මහත්මිය ඇතුළු ඥාති මිත්‍රාදීන් හැම දෙනෙක්මත් ඔබතුමියට ආශිර්වාද කරමින් මෙසේ ප්‍රාර්ථනාවට එක් වෙනවා. ඒ සියලු දෙනාගේ ආශිර්වාදයක් පිරිනමමින් අප ජීවිත කාලයේ පුරා සිද්ධ කළා වූ සියලු කුසල දහම්වල අනුහසිනුත් සියලු සත්‍යයන් කෙරෙහි මෙත්ඩීමේ ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වෙනුත් හේමා දිසානායක මාතාව නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ශාන්ත සුවයටපත් වේවා. අප ජනිත කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ඵලය අප නමින් මිය ගිය දෙමව්පිය ආදී සියලු ඥාති අනුමෝදන් වෙත්වා. ලෝවැසි සියලු දෙවියෝද මේ පින දැක සුවපත්ව ඔබතුමියට ආශිර්වාදය සලසා දේවා. ඔබතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ශාන්ත සුවයටපත් වේවා. මේ සියලු පින්කම්වලින් ජනිත කරගත්තා උත්තම පුණ්‍ය ඵලයේ හේතුවෙන් හේමා දිසානායක මහත්මියට හිසේ සිට පාදාන්තය දක්වා තියෙන සියලු රෝගාබාධ දුරු වෙලා සියලු ශාන්තිය යහපත නිරෝගී භාවය සැලසේවා. සිතෙහි තියෙන සියලු මානසික දුක් පීඩා දුරු වී මනස සංසුන් වේවා, සිත සැහැල්ලු වේවා, මානසික සුවතාවයේ දිනු වේවා. මේ සියලු පින්කම් හේතුවෙන් ඔබතුමියට මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම උපරිම ලෙස තමන්ගේ හිත ලෝභ ආදී අකුසල දහම් වලින් දුරු කරගන්නටත් පරිත්‍යාග ශීලීත්වය, සිල්වන්ත බව, සමාධිමත් බව, ප්‍රඥාම දිනු කරන්නටත් මේ සියලු පින්කම් හේතු වාසනා වේවා. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාන් භයං පන්තාච නිබ්භයාන් සෝකම් පන්තාච නිස්සෝකාන් හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොදින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව